2014 වසරේ 8 වෙනි මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන සම්බුද්ධ වසරෙන් 2603 වූ සම්බුද්ධ වසර පළමුව උගතෙකු වන්න දෙවනුව ගවේෂකයෙකු වන්න තෙවනුව පරිණත වන්න ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මාන ධම්මපටිපatti කල්යාණ මිත්‍රත්වයේ තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් අපි ධර්මය ඉගෙන ගන්නවා ඊළඟට යෝනිසෝ මනසිකාරය තුලින් ගවේෂකයෙකු වෙනවා ධම්මානු ධම්මපටිපත්තියෙන් පරිණත වෙනවා සමහර අය කියනෝ මෝහනයක් කියලා වැඩසටහන ඒ ඇත්තන්ට කියන්න තියෙන්නේ ඔව් සැනසෙලිදායක මෝහනයක් සමහර අය කියනවා ඔක බොරුවක් ප්‍රෝඩාවක් කියලා. ඒ ඇත්තන්ට කියන්න තියෙන්නේ ඔව් සැනසෙලිදායක ප්‍රෝඩාවක්. සැනසෙල්ල උදා කරවන ප්‍රෝඩාවක්. එතකොට මේ ප්‍රතිවිරෝධ අයගේ මනදොල සැපිරෙන්න මේ වචන ටික හොඳයි. අපි නැහැ කියන්න ගත්තොත් තමයි ඔක කොහොම හරි ඔප්පු කරන්න හදනවා. ඒක එහෙමයි කියලා. ඒ ලෝකේ හැටි ලෞතරා බුදු කෙනෙකුටවත් එහෙම කටයුතු කරන්න ලෝකෙ ඉඩ දීලා නැහැ. එහෙම නැයි ඉතින් අපිට කවර කතාද? ඔව් මේක මෝහනයක් සැනසෙලිදායක මෝහනයක්. ඔව් මේක ප්‍රෝඩාවක් බොරුවක් සැනසෙලිදායක ප්‍රෝඩාවක් බොරුවක්. ඒක ඔබ අත්දෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුට සැනසෙල්ල නැති වෙන්නත් පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ ඒ වෛද්‍යවරයගෙන් සනීප වෙන්නේ නැත්තම් වෙන වෛද්‍යවරේ හොයාගන්න එක. ඒකට කරන්න දෙයක් නැහැ. මා හැඟි පමණින් මා දත් පමණින් කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ ඇති ප්‍රජාතාන්ත්‍රිකවාදී අයිතිය මත අපි කතා කරනවා නේද? හොඳයි. සෑම කෙනෙක්ගේම මනස තුල රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. රහත් මෙහෙණින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ වගේම ඔය මනස ඇතුලේ යක්කුත් ඉන්නවා, පෙරේතයොත් ඉන්නවා, කුම්භාණ්ඩයොත් ඉන්නවා. තිස්සෙක් තලයේම ඉන්න සත්තු ඔය මනස ඇතුලේ ඉන්නවා. නිරයක් තියෙනවා. දිව්‍ය ලෝකයක් තියෙනවා. බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. මනුස්ස ලෝකේ, තිරිසන් අපායේ මේ කියනා වූ ඔක්කෝම ලෝකයක් තියෙනවා ඔය මනස ඇතුළත. ඉතින් මේ මොහොතේ තමන් භාවිතා කරන්නේ ආශ්‍රය කරන්නේ මොන මනසද? මනුස්ස ලෝකේ මනසක්ද? තිරිසන් ලෝකේ මනසක්ද? දිව්‍ය ලෝකේ මනසක්ද? බ්‍රහ්ම ලෝකේ මනසක්ද? ඒක තමයි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මනුස්ස මනුස්ස කියලා කොටසක් ඉන්නවා. මනුස්ස දේව කියලා කොටසක් ඉන්නවා. මනුස්ස තිරිසන් කියලා කොටසක් ඉන්නවා. මනුස්ස යක්ෂ කියලා කොටසක් ඉන්නවා. මනුස්ස බ්‍රහ්ම කියලා කොටසක් ඉන්නවා කියලා පෙන්වන විතර. ඉතින් මෙතනත් ඒ වර්ගයේ ඔක්කොම ඉන්නවා. තමන් තේරුම් ගන්න තමන්ගේ මනස කොතනද තියෙන්නේ කියලා. ඊළඟට තමන්ට අවශ්‍ය වන්නේ කොතනද මනස පිහිටවන්නද? ඒ තමයි වැදගත්ම කාරණාව. අපි කවුරුත් කැමති මේ නිර්වාණයේ මනස පිහිටවන්න. ලෝකෝත්තර ධර්මයේ මනස පිහිටවන්න තමයි මේ ඇවිදilla ඉන්නේ මේ සියලු දෙනාම. ලෝකය එහෙම නැත්නම් සිත දුක. වේදනාව දුක. සසර දුක. කියලා කල්පනා කරලා මේ සිතෙන් ඈතර වීමක් ලෝකයෙන් ඈතර වීමක් අපි කල්පනා කරනවා. මේ සිත තුළ මොන තත්වයකට ගියත් සැනසෙල්ලක් නැහැ. ඒ නිසා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සිතෙන් එගොඩ විය යුතුයි. සිතෙන් එගොඩ විය යුතුයි. එගොඩ කරවන්න නම් බෑ කාටවත්. කවුරු හරි හිතනවා නම් හාමුදුරුවන්ගේ බලයකින් ශක්තියකින් අවබෝධය ඇති කරවන්න පුළුවන් කියලා, ඒ බොරු කතාවක්. එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ මාවත තමන් සලසාගෙන යා යුතුයි. අපි හරි මාවත හා වැරදි මාවත කියලා දෙනෝ. යන්න පුළුවන් කෙනාට යන්න පුළුවන්. මෙතන ඉඳගෙන සමහර අය ජීවිතේ පරිවර්තනයක් කරගන්නෝ, හොඳ ධර්මයක් ජීවිතයට එකතු කරගන්නෝ. තව කෙනෙක් ඇවිල්ලා අඩුපාඩු හොය හොයා වැරද්දක් හොය හොයාම ඉන්නවා. අන්තර්ජාලය තුලත් එහෙමයි ඉන්නවා. අඩුවක් හොයන්නම බලාගෙන, එකක් හරි හොයාගෙන, කොහෙන් හරි ඒක අඩු කෝණයකින් බලලා වැරදි ප්‍රකාශනයක්, අර කමන්ස් දාන තැන ඒගොල්ලෝ මේ ලියනෝ, මෙතන වැරදි මෙතන වැරදි කියලා. ඒත් දකින කෝණේ ඒගොල්ලන්ට හැඟෙන ප්‍රමාණය, දන්න ප්‍රමාණය. ඒ වගේම අපි කියන්න ඕන අපිටත් වරදින්නේ නැත්තේ නෑ, ඉඳලා හිටලා වරදිනවා. කනුගාරණ දිනවගවානු සූත්‍රවල නම් කරුණු උච්චාරණ විදි ව්‍යාකරණ ඔව වරදිනවා. ඒකත් එහෙම තමයි. නමුත් අපි හැම මොහොතකම බලාගෙන ඉන්න ඕන, අඩුවක් බලලා අඩුව විවේචනය කරන්න නෙමෙයි, තමන්ගේ ජීවිතේට සරිලන ආකාරයේ ධර්මය එකතු කරගන්න. දැන් මල් ගහක් ළඟට ගියාම අපි පරවෙච්ච මල්, වකුටු වෙච්ච මල් අතහැරලා දාලා ලස්සනට පිපිච්ච මල් විතරක් නෙලා ගන්නවා මල් වට්ටියක. ඒව නෙලාගෙන ඇවිල්ලා තමයි බුදුහාමුදුරන්ට පූජ කරන්නේ. ඒ වගේ තමයි ඔබත් ලස්සන දේ, හොඳ දේ, ඔබේ ජීවිතයට වැදගත් දේ එකතු කරගන්න මහන්සි වෙන්න ඕන. ඒ විදිහ තමයි ඔබේ ජීවිතේ වඩා ලස්සන වෙන්නේ. මේ සමාජයේ සුභහ අසුභ දෙකෙන්ම පිරී තියෙනවා. ඒක ලෝකේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක හැමදාම එහෙම තමයි. ඒ අතර අපේ මනස සහනයටපත් කරගන්න නම් සුබදේ අර ලස්සන මල් විතරක් නෙලා ගන්න පුංජලයා වගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒක ඔබේ යහපත උදෙසා කරන දේශනාවක්. යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. යම් තාක් රැස්සෙනවද ඒ සියල්ලගෙන් නිදහස් වන්න. යම් ආකාරයේ යම් කිසි දෙයක් සංස්කාරය වෙනවද සම්බත්තන් නිරෝධ ධම්මං, ඒ සියල්ලම නිරෝධ කරන්න. ඉතින් අපි පාලි වචනේ භාවිතා කළේ නැති වුණාට හැමදාම කතා කරන්නේ ඒක. කෙනෙක් මේක අදහසක් හැටියට ගන්නවා. ඒ වුණාට ඒක සැනසෙල්ල කියන එක Tamanට ලැබෙන්නේ නැහැ. කෙනෙකු මේක ප්‍රායෝගික වශයෙන් ඇති කරගන්න උත්සාහ කරනවා. එවිට තමයි ඔබට එහි සැනසෙල්ල භුක්ත විඳින්න පුළුවන්. ලිපිනය තියාගෙන සිටිපමණින් ඔබ රටේ එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ තියෙන පරිසරයේ තියෙන ස්වභාවය භුක්ති විඳින්නේ නැහැ. ඔබ ඒ ලිපිනයට ගමන් කළ යුතුයි. එවිටයි ඔබ ඒ රටේ හෝ ඒ ප්‍රදේශයේ තියෙන පරිසරයේ තියෙන ස්වභාවය භුක්ති විඳින්නේ. ඉතින් නිර්වාණය නැමැති ලිපිනය ඔබ ළඟ තබාගෙන සිටියට වැඩක් නැහැ. ඔබට ඒ රටේක එහෙම නැත්නම් ඒ පළාතේ තියෙන සුවය දැනෙන්නේ නැහැ. ඒ ලිපිනය ඔස්සේ ඔබ යා යුතුමයි. හැම විටම ඔබේ මනස නිදහස් කරගන්න ඔබ කල්පනා කරන්න ඕන. උපාදාන කරන්න නෙමෙයි, නිදහස් කරන්න කල්පනා කරගන්න ඕන. බාහිර ක්‍රියාකාරකම් වලින් වැළකෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපිට යමක් අතහැරලා රතේක ගමන් කරන්න බැරිද? දැන් මෙතන ඉන්න කවුරු හරි මහත්මයෙක් හරි මහත්මයක් හරි හාමුදුරුවන්ගේ වාහනේට ගොඩ වෙලා ගමනක් යනවා. එතකොට ඔබ යන්නේ වාහනේ අල්ලගෙනද? නෑ, ඔබේ ගමනාන්තයෙන් බහිඳ විතරයි කල්පනා කරගෙන යන්නේ. එහෙම නැත්තම් මම ඔයත්තන්ගේ වාහනයකට ගොඩ වෙලා ගමනක් යනවා. මට කිසිම කලබලයක් නැහැ. මමත් ඒ වාහනේ ගමනක් යනවා. නමුත් මම මේක ලයිසන්ස් කළද, ඉන්ෂුරන්ස් කළද, මේක ටයර් ගෙවිලද, සර්විස් කළද මම අහන්නේ නැහැ. මට ඒ පිළිබඳව කිසිම උපාදානයක් නැහැ. ඒකෙන් මම අදහස් කරලා දුන්නේ අපිට මේ ලෝකේ පරිහරණය කළ හැකි සියල්ල අතහැරලා කියන එක. ඒක උදාහරණයක් පමණයි. තමන්ගේ නොකරගෙන සියලු ව්‍යාපාර රැකියාවල් වෘත්තීන් නිර්මාණ නව සොයා ගැනීම ජීවිතය පවත්වන්න පුළුවන් වඩාත් හොඳට නිවැරදිව. ඒවා කෙරෙහි දකින කෝණය පමණයි වෙනස් වෙන්නේ. දුටු ගැමුණු රජුරෝ ප්‍රකාශයක් කළේ, මම මේ රටේ අයිතිකරුවා නොවේ බාරකරුවා. අයිතිකාරයෙක්ගේ මම බාරකරුවෙක්. මම මේක බාර අරගෙන තියෙන්නේ සාමයෙන් සමගයෙන් රට පවත්වන්න කියලා. එච්චරයි. ඒ වගේම ඔබටත් ඔබගේ සියලුම ගේ දොර වතු පිටි ඉඩකඩම් තුල අයිතිකරුවෙක් නොවී ඔබටත් බාරකරුවෙක් වෙන්න බැරිද? බාරකරුවෙක් වෙන්න පුළුවන්. අයිතිකරුවෙක් නොවි බාරකරුවෙක් වෙනවා. එතකොට අයිතිකාරයා සහ බාරකරුවා අතර තියෙන වෙනසක් තියෙනවා. බාරකරුවා සිදු කරන්නේ ඔහුගෙන් සිදුවිය යුත්තේ කළ යුත්තේ පමණයි. අයිතිකරුවා තමයි ඒක ඔළුවේ දරාගෙන ඉන්නේ. කිසි දෙයක් තමන්ගේ ජීවිතේ වැරදි කියන්න දරන උත්සාහයක් නෙමෙයි. එහෙම කියන්න ගියොත් ඒක ගැටීමක් බවට පත් වෙනවා. ඒකෙන් ඔබට ජීවිත විමුක්තියක් ඇති කරගන්න බෑ. කිසි දෙයක් හරි කියන්න අපි උත්සාහ කරන්නේත් නෑ. ඒකෙන් ඔබ ඇලීමටපත් වෙනවා. ඒකෙන් ජීවිත විමුක්තියක් ඇති කරගන්න පුළුවන් කමකුත් නැහැ. චේතනාව තුලින් චේතනාව ඉක්මවන්න බෑ. සිත තුලින්ම සිත ඉක්මවන්න බෑ. ඒ නිසා විශේෂ දහමක් අවශ්‍යයි. අන්නේ විශේෂ දහම අද සමාජය තුල නැති දෙයක්. ඒ තමයි ලෝකෝත්තර ධර්මයේ අවශ්‍යයි. ලෝකෝත්තර ධර්මයට අනුගතව ක්‍රියා කළ යුතුයි. එසේ ක්‍රියා කරන විටයි අපිට මේ සිතෙන් එගොඩවන්නට පුළුවන්. නිදේ වැටිච්ච මිනිස්සෙක් ඉහළින් එන ලණුවේ එල්ලිලා ළිඳින් ගොඩට එනවා. ඒ වගේම මේ සංසාරය සාගරයට වැටිච්ච මිනිස්සයාට ලෝකෝත්තර කියන ප්‍රදේශයේ ඉඳගෙන අත්වලක් ලණුවක් ඔබට හම්බ වෙනවා. ඔබ අන්නේ ලෝකෝත්තර කල්යාණ මිත්‍රත්වයේ තුල රැඳිලා තමයි ගොඩ වෙන්නේ. ලෝකයේ තියෙන කිසිදු දෙයක් භාවිතා කරන්නට කියන්නේ නැහැ මේ නිවන් මාර්ගයේදී. ලෝකය කියලා කිව්වේ ඔබේ සිත. ඒ සිත තුළ ලෝකයේ තියෙනවා. මනෝ ලෝකය කියලා නේ කියන්නේ. මනෝ ලෝකය. ඒ ලෝකය තුළ තියෙන කිසිදු දෙයක් භාවිතා කිරීමෙන් මේක ඉක්ොඩ වෙන්න පුළුවන් කමක් නැහැ. කුමන හෝ රටාවකින් හැඩයකින් ලක්ෂණයකින් මනස තුලම නැවත නැවත අනුගත වීම සසරින් නිදහස් වෙන මාවත නෙමේ. සුඛ වේදනාවේ හරි දුක්ඛ වේදනාවේ හරි උපේක්ෂා වේදනාවේ හරි රැඳීමේ තේරුමක් නැහැ. ඇලීමේ හරි ගැටීමේ හරි උපේක්ෂාවේ හරි රිසිටීමේ ප්‍රතිඵලයක් නැහැ. මේවා හොඳයි මේවා නරකයි මේවා මෙහෙමයි මේක මෙහෙමයි කියලා කොටස් කිරීමෙන් මනෝමය වශයෙන් නිර්මාණය කිරීමෙන් පළක් නැහැ. සංඥාවක් වශයෙන් සංකාර විඥාන වශයෙන් නාම රූප වශයෙන් වේදනා වශයෙන් යමක් ජීවිතයට ග්‍රහණය කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටියා ගොවියෙක් ඇවිල්ලා මහාන වෙලා කොච්චර නිවන් මඟ ප්‍රගුණ කරගන්න හැදුවත් ඒක ප්‍රගුණ වෙන්නේ නැහැ. ප්‍රගුණ වෙන්නේ නැහැ මොකද හේතුව? දිගට ධර්මයේ වඩාගෙන යද්දි මතක් වෙනවා අර ගෙදර හංගලාපු උදැල්ලයි දෑකත්තයි කැත්තයි පොරොයි ඇටමල්ලයි. ඉතින් ඒක මතක් කරවා ඒ ටික මං හංගලාව දැන් ඒ ටික අරගෙන ගොවිතැන් කරන්න යන්න ඕන කියලා. ඉතින් ආපහු ගොවිතැන් කරන කාලෙ එනකොට සිවුරු ඇරලා යනවා ගොවිතැන් කරන්න. ඉතින් මේ වාර 3ක් විතර මේ විදියට ගිහිල්ලා කන්න 3ක් විතර මේ තැනත්ත ගොවිතැන් කළා සිවුරෙන් අයින් වෙවි. පස්සේ ඒ තැනත්තම කල්පනා කරනවා මම මොකද මේ සිවුරු ඇරගෙන මේ එන්නේ මේ ගොවිතැන් කරන්න. එයා දැක්ක මේ ඇටමල්ල නිසා තමයි මම මේ ඇටමල්ලයි කැත්තටයි පොරවටයි මේ ටිකට ලෝභයි මේක මතක් වෙන හේ තමයි ආයිත් මම මේ ඉන්නේ. ඊට පස්සේ ආ කල්පනා කළා ගඟ ළඟට ගිහිල්ලා කැරකිලා කැරකිලා කැරකිලා අර පොරොවයි කැත්තයි දැ කැත්තයි උදැල්ලයි ඇටමල්ලයි අර ගඟට විසිකලා විසිකලාම මහන වෙන්න. දැන් ආයි යන්න මොනවා හරි නිමිත්තක් පහළ වෙනවද? දැන් පහළ වෙන්නේ නැහැ. දැන් හංගලාපු දෙයක් නැහැ. ඒ වගේ ඔය සසරින් නිදහස් වෙන්න හදනකොට සමහර අයටත් ඒ වගේ ඇටමල්ලක් කොහේ හරි මතක් වෙනවා. පොරවක් ඇත්තක් තියලා ඇවිල්ලා වගේ ලොකු බැඳීමක් මතක් වෙනවා. ඉතින් ඒ බැඳීම ලිහෙන කම්ම කොච්චර ප්‍රකට කරන්න හැදුවත් ඒ හිරවීම කියන එක තියෙනවා. ඉතින් නිදහස් වෙන්න බෑ. එතකොට තමන්ම පරීක්ෂණය කරලා බලන්න ඕන මේක මොකද්ද කියලා. දැන් ආර්ය උපවාදයක් වගේ තිබුණොත් සමාව ගන්න ඕන. මෞපියන් කෙරෙහි දයක් තිබුණොත් සමාව ගන්න ඕන. ඒ වගේම යම්කිසි බැඳීමක් තිබුණොත් පුජ්‍යලේ කෙරෙහි තනත්තෙක් තනත්තියක් කෙරෙහි ඒක විදර්ශනා කරන්න ඕන. ඒ බැඳීම් වල තියෙන යථාර්ථය මොකක්ද? ඒ බැඳීම් කොපමණ කාලයකට තියෙනවද? ඒ බැඳීම් වලට හේතු සාධක කවරයක්ද? ඇයි මගේ සිත බැඳලා තියෙන්නේ කියලා විදර්ශනා කරන්න ඕන. ඒ විදර්ශනා කිරීමෙන් Tamanට මානසික සහනය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති භාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නවය, ඥාති ඉන්නවය, බලය තියෙනවය, ජනතාව ඉන්නවය, මිනිස්සු ඉන්නවය කියලා හිතාගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් අපිට ධන ධාන්‍ය තියෙනවය, රක්ෂණය තියෙනවය, බලය නිලය තියෙනවයි කියලා හිතාගෙන ඉන්නවා. තිබහාලෝ විහඤ්ඤති. ඒ විදියට සාමාන්‍ය ජනතාව හිතාගෙන වයසට ගිහින් මැරෙනවා. ඒ නිසා පෙන්නවා බුදුරජාණන් වහන්සේ අත්තාහි අත්ත නෝනාතු කෝහිනාතු පරෝසයා. ඔබට ඔබම පිහිටයි, ඔබට වෙන කෙනෙක් පිහිටට එන්නේ නැහැ. ඔය කොච්චර බැඳීමෙන් හිටියත් නෝන මලොත් මහත්තයා එන්නේ නැහැ නෝනත් එක්ක යන්න. මහත්තයා මලොත් නෝන එන්නේ නැහැ මහත්තයාත් එක්ක යන්න. කොච්චර බැඳීමෙන් හිටියත් අම්මා තාත්තා මලහම දරුවෝ ටික එනවාද යන්න? එන්නේ නැහැ. ඉතින් අපි තේරුම් කරගන්න ඕන අපි සසරට යන්නේ තනියෙන්. ඒ නිසා මේ අධ්‍යාත්මික සෝය කියන එක මම මටම පහනක් වෙලා ඇති කරගන්න ඕන. අනිත් කිසි කෙනෙක් මේකට සම්බන්ධ නැහැ. ඒව ඔක්කොම මේ මතු පිටට తాවකාලිකව මුණගැහිච්ච පිරිසක්. අපි බස් හෝල්ට් එකකට ගියාම එතන පිරිසක් අපිට මුණගැහෙනවනේ. මුණ ගැහුනහම අපි කොහෙද යන්නේ කියලා මන්ද ඔය කතා කරනවා. අද වහින්න වගේ නේද? ආයි අපි බස් එකට නැගලා යනවා. ගිහිල්ලා තැන් තැන් වලින් බහිනවා. ඉතින් සංසාරෙත් අපි ඕන තරම් දරුවෝ මුණ ගැහුණා, ඕන තරම් බිරිඳවරු මුණ ගැහුණා, ඕන තරම් ස්වාමි පුරුෂවරු මුණ ගැහුණා, ඕන තරම් දේපල රජකම් සිටුකම් අපිට මුණ ගැහුණා. ආයෙත් ඒව දාලා ආයෙත් අලුත් වෙනවා. බුදුහාමුදුරන්ගෙන් විමසුවා මේ කූඹි මිනිස්සය වෙලා ඉඳලා තියෙනවද කියලා. ආනන්ද මිනිස්සය වෙලා නෙමෙයි, මේ ඇතු ලෝකාධිපත්‍ය රජ වෙලා ඉඳලා තියෙනවා 99 වාරසයක් වාර. ලෝකාධිපත්‍ය රජ කියලා කියන්නේ සමහර ලෝකේම බල පරාක්‍රමයක් පතුරවන රටක ජනාධිපතිවරයා වගේ ලෝකාධිපත්‍ය රජ වෙලා තියෙනවා. ඒ තරම් දිගු කාලයක් අපිට තියෙනවා. නූපදීන් එක නෙමෙයි ප්‍රශ්නේ. විද්‍යාත්මකව උපදින්න ජීවත් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. විද්‍යාත්මකව ජීවත් වෙන්න. ඉපදීම නෙමෙයි දුක, මරණයත් නෙමෙයි දුක, පංච උපාදානස්කන්ධයයි දුක. බොහෝ දෙනෙක් කියන්නේ මේ මෞකසෙන් ඉපදීම දුකයි කියලා. ඒක බොරු කතාවක්. සමහර අය නිර්වචනය කරනවා මෞකසේදී අධික දුකක් විඳිනවා කියලා. ඒකත් බොරු කතාවක්. මනස මෞකසේදී තමයි ජීවිතේ හොඳම සතුටෙන් ජීවත් වෙන කාලේ තියෙන්නේ. සැප පහසුයි. තාම සැප පහසු ජීවත් වෙන කාලයක් මෞකසේ ජීවත් වෙන කාලය. ඒක ටිකක් හොයා ගන්න පුළුවන්කම තියෙන මෝහන විද්‍යාව කරපු මනෝවෛද්‍යවරුන්ට ඒක ටිකක් මේ තේරුම් ගන්න පුළුවන්. අම්මා දුකෙන් නෙමෙයි නම් දරුවා බොහොම සතුටින් තමයි මව්කුසේ ඉන්නේ. පංච උපාදානස්කන්ධයයි දුක. යමක් දිහා දුකක් විදියට බැලුවහම තමයි ඒක දුක. ඕනෑම දෙයක් දිහා දුකක් විදියට හෝ සැපක් විදියට බලන්නට හැකියාව තියෙනවා. මනසේ තියෙන ගැටලු निराකරණය කර කර යන්න ඕන. හරියට අපි ගමනක් යනකොට ඒ ගමන් මගේ තියෙන බාධක අපි රතේ එමේ යත පදවමින් අපි ඒ බාධක ජය ගන්නවා. ඒ වගේම අපේ සිතේ තියෙන අනේකාකාර ඇලීම්, ගැටීම්, බැඳීම් ඒවයින් අපි බේරිලා නිදහස් වෙනවා. අප මේ ගමන් කරන්නේ අපේ මනසේ නිදහස සොයාගෙන. ආර්ය මාර්ගයේ අරහත් අර සිඳලන බැඳීම් සිඳලන මාර්ගයේ බැඳීම් සිඳලන මාර්ගයේ ගමන් කරන විට ඇලීමක්වත් ගැටීමක්වත් සිත උපාදානය කිරීමක්වත් ප්‍රාර්ථනා කිරීමක්වත් කිසිදු දෙයක් ප්‍රතික්ෂේප කිරීමක්වත් බලාපොරොත්තුවක්වත් නැහැ. ස්වභාවික සිත. ස්වභාවික සිත යනු තිබුණු සිත නොවේ. වර්තමානයේ තියෙන සිතක් නොවේ. අනාගතේ හැදෙන සිතක් නොවේ ස්වභාවික සිත. අතීතයේ තිබුණු සිත පුජ්ජල සිත. එය ස්වභාවික සිත නොවේ. වර්තමානයේ තියෙන සිත ඒක පුජ්ජල සිත. ඒක ස්වභාවික සිත නොවේ. අනාගතේ හැදෙන සිත ප්‍රාර්ථනා සිත ස්වභාවික සිත නොවේ. අතීතයත් වර්තමානයත් අනාගතයත් අත්හල තැන ඇති සිතයි ස්වභාවික සිත. එය වෙත පැමිණෙන්න එය තමන්ගේ ජීවිතය කරගන්න ඒ තමන්ගේ ආත්මය කරගන්න. අතීතයත් අතහැර අනාගතයත් අතහැර වර්තමානයත් අතහැර පවතින සිතයි ස්වභාවික සිත. ඒ තුල තමයි අප ජීවත් වී යුත්තේ. ඒ තමයි අපි ප්‍රකට කරගත යුත්තේ. එහි ආලෝකයද අන්ධකාරයද නැත. සම විටම වර්තමානයේ සංසිඳවන්න. වර්තමානයේ අතහරින්න. කිසිදු දෙයක් වෙනස් කිරීමට පාලනය කිරීමට උත්සාහ නොකොට සියල්ල දියව යන්නට ඉඩ හරින්න. මැරෙන ධර්ම ඒ ධර්මතාවයටම බාර දෙන්න. ස්වභාව ධර්මයට අයිති සියල්ල ස්වභාව ධර්මයට බාර දෙන්න. තමන්ට සැබවින්ම අයිති දේ පමණක් තමන් ලබා ගන්න. එය තමන් කැමති පරිදි පවතිනවා ඇති. තමන්ටව ස්ථීරවම සදාකාලිකවම අයිති දේ පමණක් ළඟා කරගන්න. ඒ තුල පමණක් ඇලෙන්න. එය තමන්ගේ ජීවිතය කරගන්න. එය තමන්ගේ නිවහන කරගන්න. තමන්ට සදාකාලිකවම හැම කල්හිම අයිති දේ පමණක් ලබා ගන්න. ඇස ඉක්මවන විට, ඇස අත්හරින විට අපිට සදාකාලික දේ පේනවා. සිත අත්හරින විට අපිට සදාකාලික දේ පේනවා. අතහැරීම යනු ක්‍රියාවෙන් නිදහස් වීම. අතහැරීම යනු කාලයෙන් නිදහස් වීම. අතහැරීම යනු ත්‍රිවේදනාවෙන් නිදහස් වීම. වර්තමාන කරුණෙන් නිදහස් වී අනාගත කර්මණය සකසන්නේ නැතිව නිදහස් වීම. සියල්ල අතහැරෙන්නට දියව යන්නට විවෘත මනසක් තමාට ස්ථීර වායිති නැති සියල්ල දියව යන්නට සුළඟේ ගසාගෙන යන්නට ඉඩ හරින්න. මේ මහා විශ්වය තුල ඒකීය පුජ්‍යලයක් නොවේ. විශ්වය හා සමාන වූ ඥානයක් නිදහසක් අයිති කරගන්න. තමන් විසින් මවා ගන්නා ලද සංකල්ප අතහැර දමන්න. ලෝකයා විසින් අපට ලබා දුන් සංකල්ප අතහැර දමන්න. රැස්වෙන සියලු සිතුවිලි, සියලු අරමුණු, සියලු චේතනාවන්, සියලු බලාපොරොත්තු මේ මොහොතට පමණක් අතහැර දමන්න. අතහැරීම යනු මනසේ විවෘත භාවයයි. අල්ලා ගැනීමෙනුත් තොරව, අතහැරීමෙනුත් තොරව සිටින විටයි ඔබේ සැබෑ අතහැරීම සිදුවන්නේ. අල්ලා ගැනීමෙනුත් තොරව, අතහැරීමෙනුත් තොරව සිටින විටයි සැබෑ අතහැරීම සිදුවන්නේ. අන්නේ උතුම් අතහැරීම පුළුවාම් තරම් අල්ලා ගන්න. අල්ලා ගැනීමෙනුත් තොර වූ, අතහැරීමෙනුත් තොර වූ ඒ අතහැරීම පුළුවාම් තරම් අල්ලා ගන්න. ඒ උපාදානය කර ගන්න. විමුක්ති සංඥාව වඩන්න. විමුක්ති සිත වඩන්න. එවිට තේරෙන්නේ ඒ සිත තුළ කිසිදු චේතනා කර්මයක් හැසිරෙන්නේ නැති බව. කිසිදු වේදනාවක් හැසිරෙන්නේ නැති බව. කිසිදු පාලනයක් හැසිරෙන්නේ නැති බව. කිසිදු රූපයක් නැති, වේදනාවක් නැති, සංඥාවක් නැති, සංස්කරණයක් නැති, විඥානයක් නැති ස්වභාවයක්. අසකන නාසයේ දිව ශරීරයේ මන පාවිච්චි නොකරන අවස්ථාව. කිසිදු ආකාරයකට නොසිටින ස්වභාවයට ඉඩ දුන් විවෘත මනස. බලා සිටීමක්වත් අපේක්ෂා කිරීමක්වත් ප්‍රතික්ෂේපයක්වත් එහි නැත. කෙනෙක් විය යුතු නැත. නොකිසිවෙක් වීමට උත්සාහ කළ යුතුයි. නොකිසිවෙක් වූ විට කිසිදු දුකක් නැත, පීඩාවක් නැත, කනස්සල්ලක් නැත. අධ්‍යාත්මයෙන් නොකිසිවෙක් වන්න, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වෙන කිසිවෙක් නොවන්න, උසස් කෙනෙක් හෝ පහත් කෙනෙක් හෝ නොවන්න, උගත් කෙනෙක් හෝ නූගත් කෙනෙක් හෝ නොවන්න, දුප්පත් කෙනෙක් හෝ පොසත් කෙනෙක් නොවන්න, දුක්බර මනසක් හෝ ප්‍රීතිමත් මනසක් හෝ තබා නොගන්න. ඒ ක්‍රමානුකූලව දියවි යන්නට ස්වභාවයට ඉඩහැර බලා සිටින්න. කිසිදු දෙයක් ග්‍රහණය නොකරන්න. යමක් හිතට බරයිද, ඒ සියල්ල මනසින් විවෘත කරන්න, දියව යන්නට ඉඩ හරින්න. තමා ආරක්ෂා කර ගැනීමෙන් නොව තමා දුරු කිරීමෙන්, මමත්වයේ දුරු කිරීමෙන් මානසික සහනය ලැබේ. සාංසාරික විමුක්තිය ලැබේ. මමත්වයේ යනු කවරක්ද? අවිද්‍යා සහගත නිර්මාණයෝ දෘෂ්ටියක්, සංකල්පයක්. මගේ කියා කිව හැකි ශාරීරික හෝ භෞතික හෝ දෙයක් මිනිසෙකුට තිබේද? මානසිකව හෝ තිබේද? නැත. එය හුදු හිස් නිර්මාණයක් පමණයි. සංකල්පයක් පමණයි, සිහිනයක් පමණයි. සිහින ලෝකයේ ජීවත් වනවාද, සැබෑ ලෝකයේ අත්දකින්නවාද? සංකල්ප ලෝකේ නිදහස් වන්න. ශූන්‍යතාවේද අත්හරින්න. මානසික නිදහසත අත්හරින්න. නිදහසටද නොඇලෙන්න. ශූන්‍යතාවේද අත්හල විටයි සැබෑ නිදහස අත්විඳින්නේ. පේන සියල්ල, දැනෙන සියල්ල අත්හරින්න. මානසික ත්‍රිවේදනාවෝම අත්හරින්න. සුඛ වේදනා, උපේක්ෂා වේදනා, දුක් වේදනා අත්හරින්න. වෙනන් වූ දෙයක්ම ග්‍රහණය කරන්න. සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා අත්හරින්න. වෙනන් වූ දෙයක්ම ග්‍රහණය කරන්න. මේ උත්සාහ කරන්නේ මම ආරක්ෂා කිරීමට නොව මමත්වය දිය කිරීමටයි. මමත්වය දිය කල විට මට කිසිවක් නැහැ නේද කියා දැනුණත් සියල්ල මමත්වයෙන් තොරව Tamanට හිමි වෙනවා. මමත්වයෙන් තොරව හිමිවීම ඒව දැවීමක් නැති පිච්චීමක් නැති පරිහරණයක් බවට පත් වෙනවා. මමත්වයෙන් තොරව ග්‍රහණය කිරීම තුළ සැනසිලිදායක ජීවිතයක් ලැබෙනවා. කිසිවක් අහිමිවන්නේ නැත. සියල්ල අලුත් ආකාරයකට ලැබෙනවා. ඒ නිසා මමත්වය දියව යාමට ඉඩ හරින්න. මමත්වය අත්හැරීමට වීරය කරන්න. මමත්වය දුරු කළ යුතු ධර්මතාවයක්. මමත්වය පීඩාකාරී ගුණයක් ඇති ලක්ෂණයක් ඇති ධර්මතාවය. ඒක කටුවක් හා සමානයි. මමත්වය මහත් වූ වේදනාකාරී මානසිකත්වයක් ගොඩනගන්නේ. මමත්වය නැමැති වේදනාකාරී කටුව ඔබගේ මනසින් ඔබ ගලවා ඉවත් කරන්න. එය දියව යන්නට, අතහැරෙන්නට, සුළඟේ ගසාගෙන යන්නට ඉඩ හරින්න. මමත්වයෙන් තොරව ලෝකයට පිවිසෙන්න පුරුදු වන්න. පිවිස බලන්න මොනතරම් සෞම්‍ය වූ, ලස්සන වූ, මනහර වූ ලෝකයක් ඇද්ද. මමත්වයෙන් තොරව ලෝකයට පිවිසෙන්න. මමත්වයෙන් තොරව සියල්ල පරිහරණය කරන්න. මමත්වයේ දිය කර හරින්න. අතහැර හරින්න. කුඩා බැඳීම්ද මහා බැඳීම්ද අත්හරින්න. සෑම විටම තමා දෙසට හැරෙන්න. තමා දෙසට හැරෙන විට රූප නොපෙනෙනවා ඇති. රූප පෙනෙන විට තමා විසින් දකින තැනයි. තමා දෙසට හැරෙන්න. තමා විසින් යමක් නොදකින්න තමා දෙසටම හැරෙන්න. තමා දකින්න තමා මොනතරම් නිදහස් කෙනෙක්ද. තමා විසින් දෙයක් දකිනවා හෝ අසනවා නොවේ. තමා දෙසට හැරුණු විට සිටින්නේ තමා තමා තමා පමණයි. එතන අන් කෙනෙක් නැත. ඒකීය ධර්මතාවය. සැබෑ තමා කිසිවක් දරාගෙන නැත. කාලය තුල නැත. දුකින් හෝ සතුටින් හෝ උපේක්ෂාවෙන් නැත. සැබෑ තමා ආලෝකයේද අන්ධකාරයේද ඉක්මවා ලෝකය දකිනවා. සැබෑ තමා සැබෑ මම දෘෂ්ටි සංකල්ප වචන ඉක්මවා ලෝකය දකිනවා. තමා විසින් කියන තැන නොපිහිටා තමා තමා පමණයි. මම මම පමණයි. එහි මා විසින් කියන කාර්යයක් නැත. මා විසින් බලනවා, මා විසින් සිතනවා, මා විසින් ගවේෂණය කරනවා, මා විසින් ලබනවා, මට අහිමි වෙනවා, ඒ කිසිවක් නැත. විසින් කාරණයක් නැත, තමා පමණයි. ඇස අත්හරින්න, කන නාසය අත්හරින්න, දිව ශරීරය අත්හරින්න, මන අත්හරින්න, අතීතය හා අනාගත වර්තමාන කාලය අත්හරින්න, අත්හැර ජීවත් වන්නෙකු නොමැතිව ජීවත් වන්න. ජීවත් වන්නෙකු නොමැතිව ජීවත් වන්න. අතහැරීමද අත්හරින්න. අතහැරීමද අත්හරින්න. සෑම විටම අල්ලා ගැනීමද අතහැරීමද අත්හරින්න. අතහැරීමත් අත්හරින පුරුද්ද වඩන්න. අල්ලා ගැනීමත් අතහරින පුරුද්ද වඩන්න. දුක් වේදනා, සුඛ වේදනා, උපේක්ෂා වේදනා වූ වර්තමානී වේද අතහරින්න. අතහැරීමේ ක්‍රියාවත් අතහරින්න. ශූන්‍යතාවයත් අතහරින්න. ශූන්‍ය නොවූ දේද අතහරින්න. රූපී අරූපී දේද අතහරින්න. ඇස නිදහස් කරන්න. ඇසට විවේකය ලබා දෙන්න. ඇස නිදහස් කරන්න. සිත නිදහස් කරන්න. සිතට විවේකය ලබා දෙන්න. සංවර කරන්න. ඉන්ද්‍රියන් සයම සංවර කොට නිදහස් කොට විවේක ගන්වන්න. ඔබ කිසිවක් නොපතන්න, කිසිවක් නොකරන්න, කිසිදු පාලනයකට පත් නොවන්න, ස්වභාවිකද නොවන්න. අස්වාභාවිකද නොවන්න. සියල්ල ග්‍රහණය කරන්න පුජ්‍යලත්වයෙන් තොරව. මනසේ උපාදාන වන සියල්ල දියවන්නට ඉඩ හරින්න. මනස තුල ඇතිවන කිසිදු චේතනාවක් තුල පිහිටන්නේ නැතිව වාසය කරන්න. එවිට මනස සැහැල්ලු වෙනවා, නිදහස් වෙනවා. තමන් කරන කාර්ය පිළිබඳවත් නොඇලෙන්න. මේ භාවනාවක් හෝ යම් කාර්යයක් කරනොගන්න. පාරක් නොමැති මාවතේ පුජ්‍යලේක් නොමැතිව ගමන් කරන්න. රාත්‍රියද දහවලද නොව කාලයක ඒ මාවතේ ගමන් කරන්න. රාත්‍රියත් දහවලත් මගහැර දිසාවකට නොයැටුණු මාවතක් නොවන පාරේ කෙනෙක් නොවි ගමන් කරන්න. එයට වීරය කරන්න ධර්මයේ උදෙසා සියලු මානසික බලය ශක්තිය ලබා දෙන්න. ධර්මානුගත කරන්න මනස. එයින් ඔබට මානසික සහනය, ජීවිතේ සතුට උදා වෙනවා ඇති, නිදහස ලැබෙනවා ඇති. මනසට සේවකයෙක් නොවන්න. ඔබ ජීවිතය තුළ ඔබම රාජ්‍යත්වයට පත්වන්න. මමංකාරයට රජවන්නට ඉඩ නොතබන්න. විද්‍යාව රජ කරවන්න. කරන්නට කිසිවක් නොසොයන්න. ක්‍රියාවෙන් නිදහස් වන්න. රැස් කරන්නට කිසිවක් නොපතන්න. අත්හරින්නට කිසිවක් නොපතන්න. ස්වභාවිකව නිකන් සිටීමට, අතහැරීමට පුරුදු නොවන්න. වචන සියල්ල අත්හැර ගමන ආරම්භ කරන්න. කිසිවෙකු කායික චලනයක් වීමට අවශ්‍ය වන්නේ නැත. එසේ වේ යයි තමන්ටත් කලබල වීමක් ඇති කර නොගන්න. කලාතුරකින් ආයකට පමණක් මනාව ඥානීය පිහිටවන කෙනෙකුට තමාගේ නිදහස් වීම බාහිර කිසිවෙකුට කිසිම ආකාරයක නොපෙනෙන ආකාරයෙන් නිදහස් වීමක් සිදුවන්නේ. ඒ නිසා තමන් කායිකව චලනය වීමක් වේ යයි කල්පනා කරමින් බය වෙමින් නොසිටින්න. එසේ විය යුතු නැහැ. තමාගේ පරේක්ෂණය තමාගේ නිදහස කරගෙන යන්න එසේ වන්නේ නැහැ. හොඳින් ඥානය පිහිටවන විට සියල්ල නිදහස් වෙනවා. ධර්මීය ඥානය මනාව වර්තමාන පැවැත්මට එකතු කරන්න ඕන. ධර්මානුකූල කරන්න, ධර්මානුගත කරන්න. ධර්මානුගත කිරීම තුළ ජීවත් වන්නේ ස්ත්‍රියද පුරුෂයාද වෙනාන් කෙනෙක්ද නොව. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාව තුළ නොව. අතීතය හා අනාගත වර්තමානය තුළ නොව. එයයි සැබෑ ස්වභාවික ජීවිතයේ ආරම්භය. ස්වභාවික ජීවිතයේ ගමන් මඟ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ග්‍රහණය කරන්නේ නැත. ඇස, කන, නාසය, දිව, ශරීරයේ ඉක්මවා ඇත. මනසද ඉක්මවා ඇත. ඇසට බරක් නැත, හිතට බරක් නැත. අතීතේ කරපින්නාගෙන නැත, වර්තමානයේ ක්‍රියා නැත, අනාගතය කෙරෙහි බලාපොරොත්තු නැත. ඒ ගැඹුරු සිතේ ස්වභාවයයි ධර්මානුකූල සිතේ ස්වභාවයයි. ඒ සියල්ලට මම නොවි පිවිසෙන්න. ස්වභාවය කියා දෙයක් නැත. එවිටයි ඔබට ස්වභාවය අත්දකින්න හැක්කේ. ස්වභාවය කියා දෙයක් නැත. එවිටයි ඔබට ස්වභාවය අත්දකින්න හැක්කේ. ග්‍රහණය කිරීමක් තුළ ස්වභාවය නැත. එවිට ඇත්තේ පුජ්‍යලත්වයයි. ස්වභාවය ඇත්තේ සියල්ල අත්හල අවස්ථාවේ පමණයි. ස්වභාවය ද අත්හල වෙටයි ස්වභාවය අත්විඳින්නේ. කිසිවෙක් නොවීමට උත්සාහ කරන්න. කිසිවෙක නොවීමට උත්සාහ කරන්න. ස්වභාවයෙන් ඇතිවන කිසිවක් පාලනය නොකරන්න. ඇස නිදහස් කරන්න. සියයට සියයක් අධ්‍යාත්මය තුළ විවෘත වන්න, නිදහස් වන්න. කිසිවක් ග්‍රහණය නොකරන්න. අතහැරීමෙන් හෝ අල්ලා ගැනීමෙන් හෝ උපේක්ෂාවෙන් ග්‍රහණය නොකරන්න. කිසිවක් නොකරන්නට උත්සාහ කරන්න. උත්සාහයෙන් නිදහස් වීමට උත්සාහ කරන්න. පුඤ්ඤලත්වේ සංසිඳවන්න උත්සාහ කරන්න. කුමන වූ ආකාරයකින් කිසිවක නොපැටලී සිටින්න, පැටලීමෙන් වළකින්න. අන් අය විසින් කරන පාලනයකට හෝ තමා විසින් කරන පාලනයකට නතු නොවන්න. ඒ දෙකම අත්හරින්න. ස්වාමීන් වහන්සේගේ පාලනයකට හෝ ඔබේ පාලනයකට ඔබ හසු නොවන්න. සැබෑ නිදහස ඇත්තේ එතනයි. මනස තුල කුමන හෝ ආකාරයකින් බැඳීමක් ඇති කර නොගන්න. මේ මොහොතේ කුමන හෝ ආකාරයකට බැඳීම ඇත්දයි බලන්න. ඒ බැඳීම් සිඳලන්න. කරුණාවද මෛත්‍රියද වෛරයද ක්‍රෝධයද අතහරින්න. කරුණාවද මෛත්‍රියද වෛරයද කෝපයද අතහරින්න. මෙතහත් බවින් නිතරම වෙන්ව වාසය කරන්න. ඉන්ද්‍රයන්ට නොවැටි වාසය කරන්න. කාලයට නොවැටි වාසය කරන්න. රාත්‍රියට දහවලට එක් නොවි වාසය කරන්න. පුජ්‍යලත්වයට නොවැටි ජීවත් වන්න. පුජ්‍යලත්වයට නොවැටි ජීවත් වන්න. ඔළුව නිදහස්, සිත නිදහස්, කය නිදහස්, ඉන්ද්‍රියන් නිදහස්. සබ්බත්තං නිරෝධ ධම්මං සියල්ලකෙම නිරෝධ වූ ගුණයක්. සියල්ලගේම නිරෝධෝ ගුණයක්. ලෝභය නම් ඇලීම, දෝෂය නම් ගැටීම, මෝහය නම් මුලාවීම් නැති පුජ්‍යලත්වයේ නොපිහිටි අවස්ථාව. කිසිවෙකු නොවන්න. සියල්ල අතහරින්න. කුමන ආකාරයකින්වත් පුජ්‍යලත්වයේ සිට අතහරින්නේ නැතිව පුජ්‍යලත්වය අතහැරීමට උත්සාහ කරන්න. සියලු වචන අතහැර, සියලු ක්‍රියාවන් අතහැර ගමන් කරන්න. ධර්මයට අනුගත කරන්න. නිහඬ බවට නොඇලෙන්න. සමාධියට නොඇලෙන්න. විමුක්තියට නොඇලෙන්න. ස්වාමීන් වහන්සේගේ සමස්ත ධර්මය ඔබගේ මේ මොහොතේ මානසික ක්‍රියාදාමය තුල පවත්වන්න. පවතිනවාදැයි පරීක්ෂා කර බලන්න. සියල්ල මරණයෙන් උදුරාගෙන යන්නට ඉඩ නොතබා මාරයාට අයිති සියල්ල මාරයාට ලබා දෙන්න. ඔබට අයිති තැන ඔබ සිටින්න. ඔබට අයිති වැත්තේ නිදහස පමණයි, නිරෝධය පමණයි, අකාලිකත්වය පමණයි, ලෝකෝත්තරත්වය පමණයි, අසංකාරික රස නොවුණු ස්වභාවය පමණයි, අවේදීත වේදනාවෙන් දොර වූ අවස්ථාව පමණයි ඔබට අයිති. මරණය පසු කර යන වීරය ඇති කර ගන්න. මැරෙන ධර්මතාවයන්ට බිය නොවන්න. මැරෙන ධර්මතාවය සියල්ල ඇති මරණයටමයි. ඒ නිසා ඒ සියල්ල අතහරිය යුතුයි. අත් නොහලොත් බලෙන් ඒ ධර්මතාවයන් ඒ සියල්ල උදුරා ගන්නවා ඇති. එබැවින් වීරයවන්ත සත්පුරුෂයා අවිද්‍යා සහගත බැවින් සියලු උපාදානයන් අත්හරිනවා ඇති. සියල්ල අතහැරීමට වීරය කරන්න. කිසිවෙක් නොවීමට වීරය කරන්න. සියලු මානසික ක්‍රියාවන් අතහැරීමට වීරය කරන්න. ඉන්ද්‍රිය හය ඉක්මවා යෑමට වීරය කරන්න. කාලය ඉක්මවා යෑමට වීරය කරන්න. ආලෝකය හා අන්ධකාරය ඉක්මවා යෑමට වීරය කරන්න. ඔබේ සැනසීම ඇත්තේ ආලෝකයද අන්ධකාරයද නොපවතින තැනක. ඔබේ සැනසීම ඇත්තේ ආලෝකයද අන්ධකාරයද නොපවතින තැනක. ඒ වෙත ගමන් කරන්න. ඔබට ඒ වෙත ගමන් කළ නොහැකි. එබැවින් ඔබ නොවන්න, මම නොවි ගමන් කරන්න. ක්‍රියාවෙන් ඒ වෙත ගමන් කළ නොහැකි. ක්‍රියාව අතහැර එහි ඒ වෙත ගමන් කරන්න. උපාදානෙන් ඒගෙත් ඒ වෙත ගමන් කළ නොහැකි. උපාදානය අතහැර ඒ වෙත ගමන් කරන්න. ඔබ තුල පවතින්නේ ස්වභාවය නොවේ. ඔබ තුල පවතින්නේ මමත්වයයි. ඔබ ස්වභාවය සොයා යා යුතුයි. වර්තමානයේ පැවැත්ම අත්හල යුතුයි. එවිටයි ඔබ ස්වභාවික වන්නේ. ඔබ තුල පවතින්නේ ස්වභාවය නම් නොමේ. ඒ මමත්වයයි. එනිසා ඔබ තුල පවතින සියලු මානසික ස්වභාවයන් අත්හල යුතුයි. මමත්වේ නිදහස් විය යුතුයි. තමා තුළ මොනතරම් ප්‍රශ්න තියෙනවද, මොනතරම් පිළිතුරු තියෙනවද? යම් දවසක අපි මේ ප්‍රශ්නත් පිළිතුරුත් ඉක්මවා යාද, එදාට අපිට ප්‍රශ්නත් නැහැ, පිළිතුරුත් නැහැ. අතක්කාවචර දර්ශනයකට පැමිණෙනවා. ඒක තර්කයෙන් ඔප්පු කරන්න, වචනයකින් කියා දෙන්න, පොතක ලියා තියන්න පුළුවන් දෙයක් නොවේ. ඒක අප විසින්ම කැපවීමෙන්, අපේම උපාදානය අත්හැරීමෙන් අපි තුළම ඇති වෙන නිදහස අපිම භුක්ති විඳිනවා. අපිට තේරිලා තියෙන්න ඕන මේ මනස තුළ සැනසිල්ලක් නැහැ කියන එක. මනස තුළ තියෙන වේදනාවක්, ඒකට කියනවා සුඛ වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියලා. තින් දර්ශනයක්, ඥානයක්, ගුණයක් අපි පහළ කරගන්නවා ලෝකෝත්තර. මේ දර්ශනය තුළින් අපි කාටත් හැකියාව ලැබෙනවා මේ ලෝකේ සම්මුති දර්ශනය මොකද්ද, පරමාර්ථ පරම සත්‍ය දර්ශනය මොකද්ද කියලා. ඒ විද්‍යාත්මකව මන ආලෝකයකින් යුක්තව බලන නිසා ඒ අධ්‍යාත්මික ලෝකයට පිවිසෙන පීඩාකාරීත්වය අවම වෙනවා. ඒක උපමා කරනවා ලුණු කැටයක් මහා ගංගාවකට දැම්මොත් ඒ ගංගාව ලුණු රස වෙනවද? ඊට පස්සේ නැහැ කියනවා ස්වාමීනි. නමුත් ලුණු කැටයක් කුඩා වීදුරුවකට දැම්මොත් ජලයේ වීදුරුවකට ඒක ලුණු රස වෙනවද? ලුණු රස වෙනවා. එහෙමනම් අපි අනන්ත වූ ධර්මයකට ඥානයකට පිවිසුනහම අර ජීවිතේට ලැබෙන ප්‍රශ්න තමයි ලුණු කැටේ හැටියට සලකන්නේ. ප්‍රශ්න නොදෙනී යනවා. ඒක ප්‍රශ්න හැටියට එතරම් ප්‍රබල පීඩාවක් ඇති කරන්නේ නැති ගුණයකට පාත්‍ර වෙනවා. ඒ නිසා ලොකු මානසික සහනයක් ඇති කරගන්න පුළුවන් මුලින්ම දර්ශනය තුලින්. ඊට පස්සේ ඒව සමාධි නිරෝධ වශයෙන් වැඩිම තුලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නට පුළුවන්. මුලින්ම මේ ලෝකෝත්තර ඥාන දර්ශනයට පිවිසීම මහා සාගරයක අතරමං වුණු සංසාර සාගරයේ අතරමං වුණු මිනිස්සේ ගොඩබිමක් සොයාගත්තා වාගේ සැනසෙල්ලක් ලැබෙනවා. ඒ ගොඩබිම සොයාගත්තේ නැති ඕනම කෙනෙකුට මොනවා කළත් කොතනක සිටියත් කොහෙද යන්නේ කොතනද නැවතුම්පල කොතනද ආරම්භේ කොතනද අපි පවතින්නේ කියන ප්‍රශ්න සමුදායක් තමන්ගේ හදවත තුල තියෙනවා. ඒ නිසා තමයි අපි මේ විශිෂ්ට ධර්මයේ විශිෂ්ට ආකාරයකට තේරුම් කරගන්න ඕන. මේක උපකල්පනය කරගන්න එපා සියල්ල අතහැරීමක් කියලා උපකල්පනය කරන්නත් එපා. සියල්ල අල්ලා ගැනීමක් කියලා උපකල්පනය කරන්නත් එපා. ඒ ඒ මොහොතේ ධර්මය ඒ ඒ ආකාරයේ නිදහස්ව විමර්ශනය කිරීම වැදගත්. මේක අසත්‍යයක් වෙන්නත් පුළුවන්, සමහරලාට සත්‍යයක් වෙන්නත් පුළුවන්. සමහර විටක මේක සත්‍යකුත් නොවි අසත්‍යකුත් නොවි වෙනාන්දයක්ද වෙන්නට පුළුවන්. බොහෝ වෙලාවට අන්න ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබගේ විමසුන් බුද්ධය අවශ්‍ය කරනවා. ධර්මානුගත කරගන්නට තමන්ට උනන්දුවක් ඇති වෙන්න ඕන. තමන් තමයි තමන් සසරෙන් ගොඩ වෙන්නේ වෙනාන් කෙනෙක්ගේ බලපෑමකට ඉල්ලීමකට ඕ හැකියාවකට කරන්න පුළුවන් කමක් නැහැ. තමන් ඉක්මවන්නේ කෙසේද යන්න පිළිබඳව ඒ අවශ්‍යතාවය ඇති කෙනාට අපි උපකාරක වෙනවා. අනුශාසනයෙන් උපදේශනයෙන් උපකාරක වෙනව පමණයි. මෙන්න මේ විදිහට සසරින් ඉක්මෙන්නට පුළුවන් කියලා. හැබැයි මා මෙතෙක් වෙලා කතා කළ වචන සියල්ල බොරු බව